මේ ඉන්දියන් ප්‍රවෘත්තියකට කතා කරනකොට අපේ මහමැති ගරු විග්නේශ්වර මහත්තයා සම්බන්ධයෙන් කතා කරලා එයා බොරුකාරයා කියලා කියලා තියෙන්නේ. බොරුකාරයා කියලා කියන අග්‍රාධිපතිතුමාට කොමන අයිතිය තියෙන්නේ? මේක එක කියන එක වැරදි. මේක මම පිළිගන්නේ. ඒක වචනේ තියෙනවානේ. මුළු උතුරු පළාතේ තියෙන ජනතාවගේ නියෝජිත මේ මහමැතිතුමා. ඒතුමාව බොරුකාරයා කියලා කියලා කියනවනේ. ඒකට තමයි මම ඉන්නේ ඊයේ පළාත් සභාවේ මේක සමාව ඉල්ලනෝනේ. නැත්නම් මේ උතුරට අපේ පළාතේ එනකොට අපි කඩුකොඩි දාලා මේ අපේ විරෝධතාව පෙන්නන්න ඉඩ දිනවා කියලා තමයි මම කිව්වේ.